සැනසුම ළඟරන්දා සිටින ලෝකෙට ඔබ කැන්දා ආදරේ ඔබ වෙත බන්දා සැනසුමක් වින්දා සැනසුමක් වින්දා සතුට සැනසුම ළඟරන්දා සිටින ලෝකෙට ඔබ කැන්දා ආදරේ ඔබ වෙත බන්දා සැනසුමක් සැනසුමක් වින්දා ආදරේ යන අකුරු තුනේ අරුත මාහට නොමැත දැනේ ජීවිතේ හා සමය සෙනේ ඔබද සිනහා උනේ සිනහවුනේ සතුට සැනසුම ළඟරන්දා සිහින ලෝකෙට ඔබ කැන්දා ආදරේ ඔබ වෙත බන්දා සැනසුමක් වින්දා සැනසුමක් වින්දා සිනහසෙන විට සිනහසෙමි අසල බව දනිමි ඔබ මා අසල බව දනිමි සතුට සැනසුම ළඟරන්දා සිහින ලෝකෙට ඔබ කැන්දා ආදරේ ඔබ වෙත බන්දා සැනසුමක් වින්දා සැනසුමක් වින්දා සතුට සැනසුම ළඟරන්දා සිහින ලෝකෙට ඔබ කැන්දා ආදරේ ඔබ වෙත බන්දා සැනසුමක් වින්දා සැනසුමක් වින්දා සැනසුමක් වින්දා සැනසුමක් වින්දා